บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดบุดุสารเณเววาสัทธัมสารเณเววาสังฆสารเณเววาMetum sarenin jayam veva. Gauroniya Mahasangharatne Navasarai Sandahavatni Adat Los Angeles Bodh Viharasthane Sidukerena Dharma Sevavak Vidiyata Sutra Desana Malavehi Devani Desanayai Ada Me Sidakaranta Balapurutu Anne.සූත්‍ර දේශනාවට කලින් අපි මද වේලාවක් අපසරණ ගිහිපෝ අපේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගනිමු. ඒ උතුම් ධර්ම රත්නය, සංඝ රත්නය මට රැකවරණයක්, ආශිර්වාදයක් වේවා කියන හැඟුමෙන්. ඒ වගේම අපි නිබඳව ආරක්ෂා කරන නිත්‍යශීලී අධිෂ්ඨාන කරගෙන ඊටාම් ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවට කුසලයට අපි සහභාගී වෙමු.ප්‍රථමයෙන්ම විහාරස්ථානයේහි සෝදානම් කොට තැන්පත් කළ තියෙන මේ මල් පහන් සුවඳ දුන් දැහැත් බෙහෙත් ආදීන් යොස් සියලුම පූජා ද්‍රව්‍යයන් අපසරණ ගිය අපේ ශාස්ත්‍ර වූ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායට ඒ උත්තම ජීවිතයට උපහාරයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, පින්වතුනි, අපි ආරම්භයේදීම ටික වේලාවක් අපේ විසිරලා තියෙන සිතේ කාරමුණකට ගැනීමක් වශයෙන් මෙත් සිත මහවිත කරමු. ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා මේ ලෝකයේ පුරාම ජීවත් වෙන සියලුම සත්වයන්ට නිදුක් නිරෝගී සුව දිගාසිර සම්පත්තිය යහපත ප්‍රාර්ථනා කරමින් අපේ මද වේලාවක් මෙත් සිත වඩමු.මේ නිවසේ පටන් දස දිසාගත සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වෙන්ත්වා ශාන්ත සුවයට පත්ත්වෙන්ත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වානිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝනිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වාSuvapat Vetva Suvapat Vetva සුවපත්වෙත්වා. ගෞරවනීය මහා සංඝරත්නය නමසරයි. සදහවත්නි, අදත් අප මේ සූත්‍ර දේශනා මාලාවෙහි දෙවන සූත්‍රය ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාව වශයෙන් වෙන් කරගෙන තියෙන්නේ දීඝනිකායන සූත්‍රයක්, ගිහි විනය පිළිබඳව දැක්වෙන ප්‍රධානතම සූත්‍ර දේශනාව. සදිසාවන් වන්දනා කිරීම ගැනත්, ඒ වගේ මේ සදිසාවන් වසන කරුණු 14ක් පිළිබඳවත් දැක්වෙන අපේ ගෘහස්ථ ජීවිතය ඇතුළු මුළුමහත් සමාජ පද්ධතියම සුරක්ෂිත කරන්නට, නිර්භය කරන්නට, ස්වයංපෝෂිත කරන්නට දේශනා කරපු අතිශය විස්තරාත්මක ධර්ම දේශනාවක් තමයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. සිගාල සූත්‍රය. මේකට සිගාල සූත්‍රය කියලත් කියනවා, සිගාලක සූත්‍රය කියලත් කියනවා, සිගාලෝ වාද සූත්‍රය කියලත් කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වාසය කරන සමයක උන්වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දෙස මහත් කරුණාවෙන් බලන අවස්ථාවේදී උන්වහන්සේට යම්කිසි පුද්ගලයෙක් උන්වහන්සේගේ නුවණට ලක් වුණා. හිමිදිරි පාන්දර ජලයට බැහැලා වතුරෙන් සමගේ ශරීරයක් ඇඳුනොත් සෝදාගන්න මේ කෙනා දියෙන් යුක්තව වතුර බේරි බේරි මේ තැනැත්තා උදෑසන දිසාවන් හයට සදිසාවන්ට වන්දනා කරනවා. බුදුහාමුදුර දැක්ක මේ තැනැත්තා නුවණැති කෙනෙක්, මොහු හමු වෙලා මොහුට ධර්මය දේශනා කරන්න ඕන කියන හැඟීම උන්වහන්සේගේ සිතේ පහළ වුණා. අනේ චේතනාව සමගම ඔහු හමු වෙන්නට ගිහිල්ලා ඔහුට දේශනා කරපු සූත්‍රයක් තමයි අද අප පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගිහි අය වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර කීපයක් තියෙනවා. ඒ අතර ව්‍යග්ගපජ්ජ සූත්‍රයත්, අද අප සාකච්ඡා කරන සිගාලක සූත්‍රයත් බෙහෙවින් වැදගත් වෙනවා. බුදුහාඳුරන්ගේ දේශනා දෙස බලන විට අපට විවිධාකාරයෙන් වෙන් කළා නිරීක්ෂණය කරන්න පුළුවන්. එකතකින් ගිහියන්ට හෝ ස්වාමීන් වහන්සේලාට හෝ ඉහළම ප්‍රඥාවකින් හිටියා ඉලක්ක කරගෙන ඒ අය වෙනුවෙන් ඍජුවම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට ඉවහල් වන දේශනා උන්වහන්සේ සිදු කළ තියෙනවා. බාහ්‍ය දාරු කීරයට දේශනා කර වූ බාහ්‍ය සූත්‍රය වගේ සූත්‍ර අපට ගන්නට පුළුවන්. සමහර සූත්‍ර තියෙනවා නිර්වාණ අවබෝධය වගේම සුගතිගාමි වෙනටත් මාර්ගයේ මේ දෙකම එකට ඉලක්ක කරගෙන දේශනා කරපු මංගල සූත්‍රය වැනි දේශනා තියෙනවා. ඒ වගේමයි ඇතැම් සූත්‍ර තියෙනවා යම්කිසි කෙනෙක්ගේ මෙලව ජීවිතයම ඉලක්ක කරගෙන සහ විශේෂයෙන් මරණයෙන් පස්සේ සුගතිගාමීත්වය ඉලක්ක කරගෙන දේශනා කරපු සූත්‍ර. අද අප මේ සාකච්ඡා කරන සිගහල සූත්‍රය අංශ ගානකින් අපට වැදගත්කම සිහිපත් කරන්න පුළුවන්. එකක් තමයි කිසිදු ආගමික විශ්වාසයක් අනුගමනය නොකරන, විශ්වාස නොකරන, ඇතමිට වෙනත් ආගම් අදහන කෙනෙකුට වුණත් මේ සූත්‍රයන සියලුම කාරණා පිළිපදිනට අවකාශය තියෙනවා. ඔබ අද ඉගෙන ගන්න මේ සූත්‍රය ඔබේ නිවසේ අය පරිහරණය කරන විතරක් නෙවෙයි, ඔබේ ළඟම යහළුවන්ට ඔවුන් කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත්, ඒ හැම දෙනාටම දෙන්න පුළුවන් ධර්ම දායාදයක් විදියට ඔබට මේ සූත්‍රයේ ඔබේ යහළු මිත්‍රාදීන්ට ප්‍රදානය කරන්න පුළුවන්. අපි අහලා තියෙනවා ශ්‍රී ලංකාව පාලනය කරන යටත් යුගයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් එක්තරා විදේශික කෙනෙක් විවාහ වෙච්ච අවස්ථාවකදී ඒ කාන්තාව ඉතාම ස්වාමි භක්තියෙන් ඒ විදේශික තමාගේ ස්වාමියාට සලකලා තියෙනවා. මෙන්න මේ සැලකීමෙන් ඒ ස්වාමියා පුදුමයට පත් වෙලා තියෙනවා. මේ තරම් ස්වාමි භක්තියකින් අවංකව සිල්වත්ව වාචසික සංවරෙන් යුක්තව ගුණගරුකව වාසය කරන මේ තමන්ගේ ස්වාමි දියණියට මේ තරම්නම් ගුණධම් දිනු කරගන්න හේතුනේ මොකක්ද කියලා. ඒ අවස්ථාවේදී කියපු කාරණේ තමයි මා ඉගෙන ගන්න ආගමෙන් විහාරස්ථාන වලින් මා මේ සිඟාල සූත්‍රය ඉගෙනගෙන තියෙනවා කියලා ඒ සූත්‍රය ගැන විස්තර කළා තියෙනවා. පින්නතුනි ඊට පස්සේ මේ විදේශික කෙනා මේ ස්වාමියා අර ස්වාමීන් වහන්සේලා හමු වෙලා ඒ සූත්‍රය ඉගෙනගෙන විතරක් නෙවෙයි විදේශ භාෂාවන්ට මේක හරවලා තව බොහෝ දෙනෙකුට ඉගෙන ගන්නට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. පින්නතුනි ඔබ හැම දෙනෙක්ම අද අප මේ සාකච්ඡා කරන සිඟාල සූත්‍රයෙන් එක ගාථාවක් හරි එක කොටසක් හරි ඔබ දන්නවා. ඒ නිසා අප හැම දෙනාටම හුරු පුරුදු සූත්‍රයක්. හැබැයි ඒ සූත්‍රයේ සියලුම කාරණා එක අවස්ථාවක අපි ඉගෙනගත් අවස්ථා බොහොම විරල වෙන්නට පුළුවන්. සූත්‍රයට අදාළ සම්පූර්ණ විස්තරය සාරාංශය ඔබේ අතටපත් වෙලා තියෙනවා. මේක පිනොතිනේ හොඳට පරිශීලනය කරමින් අද අපිට ලැබිලා තියෙන කාලය අනුව මේ කාලය තුළ උපරිම අපි ප්‍රයෝජන ගනිමින් සූත්‍රය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට නුවණැස ලබා දෙන අප යා යුතු ගමන් මඟ විවර කරන අපේ ගමනට අපේ මාවතට ආලෝකයේ සපයන විශාල ආලෝකයක් වෙනවා. ඒ ධර්මය අපි ලබාගත්තු පමණට අපේ ජීවිතවල තියෙන අඩුපාඩුකම් අපට තේරුම් ගන්නටත් වඩාත්ම සාර්ථක ලෙස ජීවිත ඉදිරියට යන්නටත් අප නොයා යුතු සීමාවන් තේරුම් ගන්නටත් අප කළ යුතු දේවල් තේරුම් ගන්නටත් ඒ ධර්මයෙන් ලැබෙන ආලෝකයේ පින්නතුනි සුවිශේෂයි. අද අප සාකච්ඡා කරන මේ සූත්‍රය විශේෂයෙන්ම සදිසාවන් පිළිබඳව දක්වන සූත්‍රයක් වුණාට ඊට කලින් කරුණු 14කින් තමයි සූත්‍රය ආරම්භ වන්නේ. අන්න ඒ නිසා ඒ මුල් කරුණු 14ත් බෙහෙවින් වැදගත් වෙනවා. ගෘහස්ථ ජීවිතයේ සාරතකත්වයේ ඉඳන් ඊට පස්සේ සමාජ ජීවිතය, පුරුතිය ජීවිතය, ආගමික ජීවිතය දක්වා කෙමෙන් කෙමෙන් ඉදිරියට යන්නට මේ සූත්‍රයේ සියලුම මඟ පෙන්වමින් අපට සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ අර සිගාලක මුණගැහිච්ච අවස්ථාවේදී ඔහු අර වන්දනා කරන ආකාරය දිහා බලලා බුදුහාඳුර ප්‍රශ්න කළා. භාගතුන් වහන්සේ අහනවා, සිගාලක ඔබ මොකද කරන්නේ? ඔහු කියනවා, ස්වාමීනි මම මේ දිසාවන් හයට වන්දනා කරනවා, සදිසාවන් වඳිනවා. ඔහු එක එක පැත්තට හැරිලා ඒ පැත්තට තමන්ගේ දෑත එකතු කරලා වඳිනවා. බුදුහාඳුර අහනවා, ඇයි සිගාලක ඔබ මෙහෙම කරන්නේ? ඔහු කියනවා, ඔහුගේ දෙමෝපියන්ගෙන් ලැබිච්ච උරුමයක් ඉදිරියට ඔහුට මේ දිසාවන් හයට වඳින්නට අනුශාසනා කළ තියේ කියලා. අන්න ඒ නිසා මා මෙදියට තමන්ට ලැබිච්ච මේ උරුමයක් අනුගමනය කිරීමක් විදියට මේ විදියට දිසාවන් හයට වඳින්නේ කියලා. භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී සඳහන් කරන සිංහලක ආර්ය විනයෙහි සදිසාවන් කියන්නේ ওই දිසාවන් හය නෙවෙයි. ඔයිට වඩා වෙනත් විස්තරයක් තමයි ආර්ය විනයෙහි බුදුරුන්ගේ දහමෙහි සදිසාවන් කියන්නේ. සදිසාවන්ට වන්දනා කරනවා කියලා කියන්නේ ඔහොම දෑත එකතු කළා එක එක දිසාවන් වලට වඳින එකක් නෙවෙයි. ඊට වඩා ගැඹුරට ගිහිපු යුතුයකම් පදනම් කරගත්තු දේශනාවක් කියලා. මෙන්න මෙහිදී අර සිංහලක මේ යෝන් කුමාරයා ඔහු බුද්ධිමත් කෙනෙක්. ඔහු බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, ස්වාමීනි එහෙනම් ආර්ය විනයෙහි තියෙන මේ සදිසාවන් මට දේශනා කරන්න කියලා. මේ අවස්ථාවේදී තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්නතුනි මේ අවස්ථාවේදී සදිසාවන් පැහැදිලි කරන කලින් බුදුහාඳුරෝ මුලින් කාරණා 14ක් විස්තර කරනවා. ඒ තමයි මුලින්ම සතර ක්ලේශ ධර්ම වලින් වෙන් වෙන්නට දේශනා කළා. විශේෂයෙන් මේ කරුණු 14ෙන් සිදු කරන්නේ අපේ සිතෙහි රාග, ద్వේෂ, මෝහ නැත්නම් ලෝභ, ద్వේෂ, මෝහ වලින් අපේ සිත ඉස්මතු වෙලා අපේ කයින් වචනයෙන් වැරදි දේවල් සිදුවීම වළක්වන විදියට මේ අකුසල මූලයන්ගේ තියෙන ප්‍රබලතාවය යටපත් කිරීමයි මේකෙන් කරන්නේ. සම්පූර්ණම කෙලෙසුන්ගෙන් සිත මිදවීම නෙවෙයි. මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ඇතැම් දේශනාවල දැක්වෙන පරිදි විනය්‍ය ලෝකයේ අභිජ්ජහ දෝමනස්සං කියලා කාරණයක් පැහැදිලි කරනවා. ලෝකයට තියෙන දැඩි ආශාව සහ වෛරය, අමනාපය දුරු කරගන්න කියලා. අප සමාජ ජීවිතයේදී යම් විදියක අසාර්ථකත්වයට පත්වෙනවා නම් ඒ බොහෝ විට හේතු වන කාරණයක් තමයි එක්කෝ අපේ හිතේ දැඩි ආශාවක්, රාගයක්, කුමක් හෝ දෙයක් පුද්ගලෙක් පිළිබඳව තියෙනවා. එහෙම නැත්නම් දැඩි ද්වේෂය, නැත්නම් ක්‍රෝධය, බද්ධ වෛරය, මෙන්න මේ වගේ කරුණක් අපේ ජීවිතයේහි තියෙන ආලෝකය වසාලනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා මේ සදිසාවන් දිසාහය වසන කාරණා 14ක් ගැන. අපිත් ඇතැමිට කියනෝනේ මට කේන්ති ගිහිලා තිබුණේ, මං රාගෙන් හිටියේ, මට හිටිය තැනවත් දිසාවක්වත් මට ඒ වෙලේ මතකුනේ නැහැ කියලා. මේකම තමයි මේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ පින්වතුනි. අපට දිසාවන්වත් පැත්තවත් මතක් කරගන්න බැරි විදියට අපේ හිත දැඩිසේ ක්ලේශයන්ගෙන් වැසිලා තියෙන අවස්ථාවකදී අපට මේ දිසාවන් හැර සිද්ධ කරන යුතුකම් ගැන හිතන්නවත් අපට වෙලාවක් නැහැ. මේ දිසාවන් වලින් කවුරුද කියලාවත් අපට හිතා ගන්නවත් බැරි මට්ටමට අපේ හිත වික්ෂිප්ත වෙනවා. අන්නේ නිසා භාගතුන් වහන්සේ ඊටාම අනුපිළිවෙලින් මුලින් කාරණා 14ක් දේශනා කරනවා. මුලින්ම ප්‍රාණඝාතාදී අකුසල දහම් හතරකින් වෙන් වෙන දේශනා කරනවා. සතර ක්ලේශ ධර්ම කියලා. ඊළඟට සතර අගති දේශනා කරන අපි නොයා යුතු අන්තයන්, ඒ කියන්නේ ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියලා. ඊළඟට දේශනා කරනවා තවත් කාරණා හයක්. අපාය මුඛ, අපායට තියෙන දොරටු හැටියට කරුණු හයක් භාගතුන් වහන්සේ විස්තර කරනවා. මොනවද ඒ කාරණා? ඒ තමයි රහමෙර පානය කිරීම, නොකල්හි වීථි සංචාරය කිරීම, ඒ වගේම නිතර නිතර උස්සවාදී බැලීමට යාමට තියෙන ආසාව, ඊළඟට දාදු ක්‍රීඩාව නැත්තම් සෝදුව, ඊළඟට අයහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීම, හයවෙනි කාරණේ අලස බව. මෙන්න මේ කරුණ 14 මුරදෙම දේශනා කරනවා සතර ක්ලේශ ධර්ම. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය සහ බොරු කීම. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හතරක් ඇයි අනිත් එක සුරාමේරය ශික්ෂාපදෙ මෙතන නැති ඇයි? පින්නතුන එකක් තියෙන මේක පහලයක් දක්වනවා. සුරා විතරක් නෙවෙයි සූදුවත් එක්කම පහල දක්වනවා. නමුත් මේ සතර ක්ලේශ ධර්ම කියන්නේ තමන්ගේ සිත ආරම්භයේ පටන්ම කිලිටි කරන දේවල්. ප්‍රාණඝාතය කරනකොට ආරම්භයේ පටන්ම හිත කෙලසීමටපත් වෙනවා. සොරකම් කරනකොටත් එහෙමයි. වැරදි කාමසේවනය දෙනකොට, බොරු කියනකොට හිතේ තියෙන ලක්ෂණ පැහැපත් බව කුසලයේ වසාලනවා. ඊළඟට සතරාගති, යමකට තියෙන දැඩි ඡන්දය, ద్వේෂය, බිය සහ මෝහය කියන මේ කාරණා හතර. මේ කාරණා හතර ඕනම කෙනෙකුට අංශ ප්‍රමාණයකට තියෙනවා. නමුත් බුදුදහමෙන් මේ සඳහන් කරන්නේ මේ වගේ අන්තයට යෑම. අපි බයස් කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ඇසුරු කරනකොට අපි බලන එයාගේ ළඟ කොයිතරම් බයස් තියෙන කෙනෙක්ද කියලා. පින්නතුනි මෙන්න මේක ඉතාම වැදගත්. බලන්න බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් අපර කොයිතරම් දෙයක් අපේ ජීවිත ගැන දේශනා කරනවද. ඊළඟට පින්නතුනි අපේ ජීවිතයේ ලස්සන වසාලන මෙන්න මේ තවත් අපාය මුඛ. අපි අපායට මරණයෙන් පස්සේ දුකට දිවිතරක් නෙවෙයි, මේ ජීවිතයේදීම අපි සැපයෙන් පහ කරන ධර්ම වලටයි මේ අපාය මුඛ හැටියට දේශනා කරන්නේ. මෙලොවම සුගතිය අපට දුගතියක් බවට පත් කරන, අපි බාහිර මත යපිලා බාහිරින් අපව පාලනය කරන පුද්ගලයන් බවට පත් කරලන අපේ තියෙන ස්වාධීනත්වය නැති කරන කාරණා හයක් තමයි මේ දේශනා කරන්නේ. මොනවද? රහමෙර පානය කිරීම, නොකල්හි වීථි සංචාරය, නිතර උත්සව බැලීමට යෑම, සෝදුව, ඒ වගේම වැරදි මිතුරන්, අයහපත් මිතුරන්ගේ ආශ්‍රය සහ කම්මැලිකම කියන අලස බව කියන මේ කාරණා හය. එතකොට මුලින් සතර ක්ලේශ ධර්ම, ඊට පස්සේ සතර අගති, අපාය මුඛ හය. මෙන්න මේ කාරණා 14 බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දිසාවන් වසාලන කාරණා 14ක් විදියට. ඊළඟට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා තවත් විශේෂ කාරණයක්. ඒ තමයි මිත්‍රයන් පිළිබඳව විග්‍රහය කරනවා. ඒක ඊටම වැදගත්. සමාජගත ජීවිතයේදී මිත්‍ර ප්‍රතිරූපක මිත්‍රයන්සේ පෙනී සිටින අයහපත් මිත්‍රයන් කවුද කියලා හඳුනා ගන්නට ලොකු මඟ පෙන්වීමක් බුදුහාඳුරමේදී කරනවා. අනිත් පැත්තෙන් සැබෑ මිතුරන්, කල්යාණ මිත්‍රයන් කවුද, යහපත් මිතුරන් කවුද, සුහඳ මිතුරන්, හදවත් හොඳ මිතුරන් කවුද කියලා මිතුරන් ගැන විස්තරයක් කරනවා. එතකොට අපි අයහපතට යොමු කරන මිත්‍ර ප්‍රතිරූපකයන් හතරක් දක්වනවා. ආඤ්ඤ දත්තුහර, ඒ වගේම වචනෙන් උදව් කරන යාළුවන්, ඊළඟට අනුප්‍රිය බහනී, අපාය සහය ආදී වශයෙන්. ඊළඟට තමන්ට යහපත සිදු කරන හොඳ සුහද හදවත් යහපත් හදවත් තියෙන මිතුරන් හතර දෙනෙක් ගැන කියනවා. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්කායේ, අනුකම්පක කියලා. මෙන්න මේ මිතුරන් අට දෙනා ගැන ඔවුන්ගේ ලක්ෂණත් එක්ක ඊළඟට විස්තර කරනවා. එතකොට පළමිනි සූත්‍රයේ පළවෙනි පරිච්ඡේදයෙන් වෙන්නේ අර බුද්ධිය වසාලන, සදිසවන් වසාලන කරුණු 14 ගැන. ඊළඟට මිත්‍රයන් පිළිබඳව විස්තරයක් කරනවා. ඊළඟට පින්නතුනි ධනය පාලනය කිරීම ගැන. ඒකේන කම්මං බුඤ්ජෙය්‍ය, තමා උපයන ධනයෙන් එක කොටසක් හතරට බෙදලා එකක් 125ක් බුඤ්ජෙය්‍ය එදිනදා පරිහරණයට යොදා ගන්න. ඒ වගේම කොටස් දෙකක් නැවත ආයෝජන සඳහා යොමු කරන්න. ඒ වගේම චතුත්ථංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති, හතරවෙනි කොටස ආපදාවකදී ගන්න වෙන් කරන්න කියලා. එතකොට 125ක් එදිනදා භාවිතයට, ඊළඟට මුළු ධනයෙන් භාගයක් තමන්ගේ ආයෝජනය සඳහා, ඊළඟට තවත් 125ක් දේශනා කරනවා අනාගත අභිවෘද්ධියට ඉතුරු කරන්න කියලා. පිනුතුනි මෙහෙම කිව්වහම ඔබට හිතේ සමාවූපයන ධනයෙන් භාගයක්ම කොහොමද ආයෝජනය කරන්න කියලා. මේක දේශනා කරන ව්‍යාපාරිකයන්ට. නමුත් ඔබ ව්‍යාපාරිකයෙක් වුණත්, ඔබ මාසික වැටුපක් ලබන කෙනෙක් වුණත්, ඔබ දෙපිරිසම කළ යුතු එක කාරණයක් තියෙනවා. ඒ කියන්නේ 125ක් ඉතුරු කරන්නට ඕන. ඔබ මාසික වැටුපක් ලබන කෙනෙක් නම් අනිත් 75ම ඔබට බීහෙදන් වලට යොමු කරන්න පුළුවන්. නමුත් 125ක් අපේ කුමන හෝදයක් සඳහා අනාගතයට ඉතුරු කරන්නට ඕන විවිධ ආකාරයෙන්. මෙන්න මේ විදියට ආර්ථික කළමනාකරණය ගැන සඳහන් කරන බුදුහාඳුරෝ. ඊළඟට පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන තේමාවට එන්නේ ඊළඟටයි. සදිසාවන් පිළිබඳව විග්‍රහයක් කරනවා. එෙහිදී මුලින්ම දේශනා කරනවා නැගෙනහිර දිසාව, මව්පියන් නැගෙනහිර දිසාව විදියට දේශනා කරනවා. ආචාර්යා දක්ෂිණ දිසා, දකුණු දිසාව ගුරුරුන් විදියට දේශනා කරනවා. ඊළඟට ස්වාමි භාර්යාවන්, දරුවන් මේ අය බස්නාහිර දිසා විදියට දේශනා කරනවා. මිත්තා මච්ඡාච උත්තරා, මිත්‍රයන් උතුරු දිසා විදියට දේශනා කරනවා. දාස කම්මකරා හෙට්ටා, පහළ දිසාව දැසි කම්කරුවන් විදියට දේශනා කරනවා. උද්දන් සමන බ්‍රාහ්මණා, ඉහළ කොටස ශ්‍රමණ බ්‍රාහ්මණයන් විදියට දේශනා කරනවා. එදා සිගාලක දෑත එකතු කළ දිසාවන් වඳිද්දී, දිසාවන්ට ගෞරව කරද්දී බුදු පියාණන් වහන්සේ මේ මුළු ලෝකයේම දැනගත්තු, අවබෝධ කරගත්තු බුදුහාමුදුරෝ සදිසාවන් විදියට යොමු කළේ මොනවද? නැගෙනහිර දිසාව විදියට අම්මා තාත්තා. අපට ලැබෙන මුල්ම හිරු, අපේ ජීවිතයට පායන මුල්ම හිරු අරුණාලෝකයේ අපේ අම්මා තාත්තා. ඒ අය සලකන්නේ අපේ පෙරදිග විදියට, නැගෙනහිර දිසාව විදියට. ඊළඟට ආචාර්යා දක්ෂිණා දිසා, අපේ දකුණු මත වගේ අපේ ගුරුවරුන්, අපට ශිල්ප ශාස්ත්‍රය ලබා දෙන අය, උපදෙස් දෙන අය. ඊළඟට දූ පුතුන්, භාර්යාවන් තමන්ගේ පිටුපස්සේ. ඉස්සරහා ස්වාමිය ඉන්නවනම් ඒ ස්වාමියාගේ පිටුපස්සේ ස්වාමියා පෙරමුණු කරගෙන පිටිපස්සෙන් හරියට බස්නාහිර දිසා වගේ තමන්ගේ භාර්යාව, දරුවන් සෙවණ ලක්කා සමානව ඉන්නවා. මිත්තා මච්ඡාච උත්තරා, උතුරු දිසාව මිත්‍ර හිතමිතුරන් විදියට දක්වනවා. පහළ දිසා වෙත සේවකයන්, තමන්ගේ බුරුතිකයන් මේ කොටස වෙන් කරනවා. ඊළඟට ඉහළ කොටස වෙත පූජනීය පිරිස වශයෙන් ඉහළින් මෙන පිරිස විදියට උද්දාන සමන බ්‍රාහ්මණා කියලා දේශනා කරනවා. පින්නතුනි මෙන්න මේ ඉදිරිපත් කිරීමෙන් බුදුහාමුදුරුවෝ අපට මොනවද දේශනා කරන්නේ? එක පැත්තකින් අපි අපේ බුද්ධිය වසාලන, අපේ සිත නුවණ වසාලන කරුණු ඉදිරිපත් කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා මිතුරන් හඳුනාගන්නේ කොහොමද? අපේ ජීවිතවලට විශාල පරිවර්තනයක් කරන, බලපෑමක් කරන පිරිස තමයි මිත්‍රයන් කියලා කියන්නේ. ව්‍යාගපජ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ යම් කිසි කෙනෙක්ගේ මෙලව ජීවිතය වාසනාවන්ත වීමට හේතු වන කරුණු හතරක් ඉදිරිපත් කළා. උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. එහිදී එක කාරණයක් විදිහට සමජීවිකතාව ත කලින්ම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාසරය හොඳ මිතුරන් තමන්ට ඉන්නට ඕන. ඒ මිතුරන්ගේ ආරම්භය අපට සනිටුහන් කරන්නේ අපේ නිවසේදී. මාතා මිත්තන් සකේ ගරේ, ගෙදරදී තමන්ට නම්ම තාත දෙන්න තමයි හොඳම මිතුරයන්. ඊට පස්සේ අපට ගුරුවරුන් හොඳ මිතුරන් වෙනවා. විවාහ වුණාට පස්සේ බරියාව පරමාසකා කියලා කියනවා. තමන්ගේ භාර්යාව සාමි පුරුෂයා තමයි තමන්ට ඉන්න හොඳම යහළුවා හෝ ලිහිලිය බවට පත් වෙන්නේ. ඔහොම ගිහලා ඊට පස්සේ අපට සමාජයේදී හොඳ මිතුරන් හම්බ වෙනවා. වෘත්තීය වශයෙන් උදව් කරන, අපේ අධ්‍යාපනයට උදව් කරන, දුකක් ඇති වුණාම උදව් කරන සහ අවසානයේදී ආධ්‍යාත්මික ගමන් මගේ එලිපෙහෙලි කරන අපේ පෙර පිනට ලැබිච්ච මිතුරන් අපට ඊළඟට හමු වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව මිත්‍රත්වය අගය අපට ඉහළට ගන්නට පුළුවන්. ඊළඟට විස්තර කරන්නේ ආර්ථික කළමනාකරණය. මෙතෙන්දී ධනය කළමනාකරණය ගැන තමයි, සමජීවිකතාවය ගැන තමයි විශේෂයෙන් පැහැදිලි කරන්නේ. නමුත් අපි වෙනත් සූත්‍රවලින් මෙතෙන්ට ආලෝකය ලබා ගන්නට ඕන. ව්‍යංගපජ්ජ සූත්‍රය වැනි සූත්‍රවලදී, කූටදන්ත සූත්‍රය ආදී සූත්‍රවල දැක්වෙනවා කොහොමද අපේ ආර්ථික ජීවිතය අපි සමෘද්ධිමත් කරගන්නේ කියලා. උට්ටාන සම්පදා මහන්සියෙන් වැඩ කරන්නට ඕන. උට්ටාන විරියාදිගතේහි මහන්සියෙන් වැඩ කරන්නට ඕන. බාහා බල පරිචිතේහි දෑතේ වීරියෙන් දෑත වෙහෙසල වැඩ කරන්නට ඕන. සේදා වක්කිතේහි දහඩිය වගුරුවලේ ධනිය වපුරන්නට ඕන. ඒ සියල්ලක්ම ධම්මිකේහි ධම්මලද්දෙහි කියපු විදියට ධර්මානුකූල බව නැමැති මිනුම් දණ්ඩෙන් ඒ සියල්ලක්ම අර්ථවත් වෙන්නට ඕන. මෙන්න මේකයි ධනෙ උපයන බුදුදහමේ මාවත. අන්නේ උපයන ධනෙන් අත්තාන සුඛේති පේනේති. මුලින් ඒ පුද්ගලයා තමන් පෝෂණය වෙන්නට ඕන. ඒ වගේම පුත්ත ධාරාණ සුඛේති පේනේති. තමන්ගේ දරුවන් පෝෂණය කරන්න ඕන, සතුටටපත් කරන්න ඕන. මාතා පිතුන් සුඛේති පේනේති. මව්පියන් සුවපත් කරන්න ඕන. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්, අසරණය, ඥාතීන් එහෙටත් අපට හැකි පමණින් උදව්වක් කරන්න ඕන. ඒ වගේම පුණ්‍ය ශේත්‍රවල අනුගාමික නිධාන විදියට අපි තැන්පත් කරන්නටත් ඕන. මෙන්න මේ විදියට ටිකෙන් ටික බුදුහාමුදුරෝ මේ සූත්‍රයේ ගැඹුරට අපිව රැගෙන යනවා. ඊළඟට පිනොත්නේ අපි දැන් සාකච්ඡා කරලා බලමු සදිසාවන් පිළිබඳව. මේ සදිසාවන් ගැන කතා කරද්දී අපේ මූලික ඒකකය, සමාජයේ මූලික ඒකකයේ නිවස, අන්නේ නිවස ඉඳලා ටිකෙන් ටික අපේ අධ්‍යාපනික ජීවිතය, වෘත්තීය ජීවිතය, ආගමික ජීවිතය විතරක් නෙවෙයි, ඒ ආගමික ජීවිතයෙන් ඉක්මල ගිහිපෝ ඊළඟට අපේ සසර ජීවිතය සුවපත් වෙන ආකාරය මඟ පෙන්වීමක් මේ සූත්‍රය තුළින් දේශනා කරනවා. ගෙදර තමන්ගේ මූලික සමාජ ඒකකය වන නිවසේදී ඒ නිවස සමෘද්ධිමත් කරගන්න නම් අපි බොහෝ විට ගෙදර කළමනාකරණය, බඩමුට්ටු පිළිවෙලට තියා ගැනීම, සුපෝෂණය, හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනීම, මේ වගේ කරුණ අපි නොයෙක් විට සාකච්ඡා කරනවා. නමුත් ඒ සියල්ලටම වඩා පෙරමුණෙන් යන්නේ ඒ නිවසක් වුණහම නිවසක කාරණා කීපයක් තියෙනට ඕන. එකක් තමයි ඒ නිවසේ ඉන්න ඕනෝන් අතරේ ආදරය තියෙනට ඕන. ඒ ආදරය හදවත්වල තිමිල විතරක් බෑ. ඒ ආදරය එළියට එන්න ඕන සතුටක් විදියට. අනිත් පැයට ඒ ආදරය කරන බව දැනෙන්නට ඕන. ඒක තමයි සතුට කියලා කියන්නේ. මේ ආදරය සහ සතුට කියන දෙක විතරක් නිවසක ප්‍රමාණවත් නෑ පින්නතුනි. ආදරය සහ සතුට අපි පුරවගෙන හිටියත් ඒ ගෙදර සංවරයක් නොමැති වුණොතින්, වගකීමෙන් වැඩක් නොකරනවා නම්, නිශ්චිත ඉලක්කයකට යන්නේ නැත්නම් ඒ නිවස සාර්ථක වෙන්නේ නෑ. අන්න ඒ නිසා නිවසක් වුණාම එක අතකින් ආදරයත්, අනිත් පැත්තෙන් සතුටත්, තවත් පැත්තකින් විනය, ඩිසිප්ලින් එක, මෙන්න මේ තුනම නිවසක් තුළ ඉදිරියට යන්නට ඕන. අන්න යන ගමන් මගේදී නිවසේ මූලික කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්නේ අම්ම තාත දෙන්න, නැත්නම් ස්වාමි භාර්යාවන් දෙන්න. අන්න ඒ ස්වාමි භාර්යාවන් කොහොමද කටයුතු කරන්න කල යුත්තේ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, ඒ ගෙදර දරුවන් සහ දෙමව්පියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ දේශනා කළා. එතකොට මෙන්න මේක පිනොතුනි, අපේ ගෘහ ආර්ථික විද්‍යාවට, හෝම් සයන්ස් වලට මේ සූත්‍රය අපට නවතම පරිච්ඡේදයක් විදියට එකතු කරන්න පුළුවන්. මෙන්න මේ නිවසෙන් අපේ යම්කිසි විදියක සාර්ථකත්වයක් ලබන අපි ඊළඟ ටිකෙන් ටික අධ්‍යාපනයේදී ගුරුරුන් වෙත යනවා නම්, ඒ ගුරුවරුන් වෙතින් අපි කොහොමද ශික්ෂණය ලබා ගන්නේ? ගුරුවරුන්ට කාරුණිකව සලකලා නියමිත ලෙස සිල්ව ශාස්ත්‍රය අපි උකහා ගන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ අධ්‍යාපනික ජීවිතය විදිහට අපට සූත්‍රයේදී පැහැදිලි කළා. එතනින් නොනවති අපි මිතුරන් ආශ්‍රය කරනකොට කොහොමද අපි මිතුරන් හඳුනාගන්නේ? මිතුරන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන වගේම අපිත් මිතුරන්ට මොනවද දෙන්නේ කියන එක ගැන අපට අවධානයක් හැඟීමක් තියෙනට ඕන. මෙන්න මේ විදිහට මිතුරන් ඇසුරු කරන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් සූත්‍රයේ දැක්වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපේ වෘත්තීය ජීවිතයක් ගත කරනවා. තමන් ඇතැමිට ස්ථානික ප්‍රධානියෙක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රධානියෙක් යටතේ වැඩ කරන සේවකයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙපිරිසම ඔවුනුවන්ගේ යුතුකම් වගකීම් කොහොමද ඉටු කරගන්නේ කියන උපදේශය බුදුහාමුදුර සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි, මෙතනින් නොනවති තමන්ගේ ජීවිතයේහි ආධ්‍යාත්මික ජීවිතයකට යොමු වෙච්ච ජීවිතයක් අපට තියෙනට ඕන. අන්න ඒ සඳහා කුමන හෝ ආගමක් අදහන කෙනෙක් වෙන්නට පුළුවන්. ඇතැමිට නොහැදුවත් අපි හැම කෙනෙක්ම අපේ මානසික සුවතාවයක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ මානසික සුවතාවය සඳහා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇසුරු කළ යුතු ආකාරය ගැන බුදුහාමුදුරුවෝ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මෙතෙන්දි පින්නතුනි සුවිශේෂ කාරණාවක් තියෙනවා. බුදුදහමෙහි මේ කරුණු ඉදිරිපත් කරන්නේ යුතුකම් විදියට. කිසිවිටකත් අපි ඉල්ලීමක් කරන්නේ නැහැ. කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ අපි. ඔයා මේ වැඩේ කරේ නැහැ, ඔබ මා වෙනුවෙන් මේ යුතුකම කරේ නැහැ කියලා වෙනත් කෙනෙකුට අපට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? අපි කෙනෙකුට ඇඟිල්ල දික් කරනකොට, එක ඇඟිල්ලක් දික් කරනකොට අනිත් ඇඟිලි හතර තමන්ගේ පැත්තට යොමු වෙලා තියෙන්නේ. ඒ මොකද්ද? මේ ඉදිරිපත් කළ තියෙන කරුණු වලින් ඉතාම පැහැදිලිව දැක්වෙනවා අපි යම්කිසි කෙනෙක්ගෙන් දියා බලාපොරොත්තු වන කලින් අපි නිතරම බලන්ට ඕන අප අපට අයිති යුතුකම් ටික අපි ඉටු කළාද කියලා. අන්න ඒ යුතුකම තවත් කෙනෙක්ගේ අයිතිවාසිකම බවට පත් වෙනවා. අන්න ඒ නිසා යම්කිසි කෙනෙක් සැබෑ ලෙසම යුතුකම් කරනවා නම් ඒක අනිත් කෙනාගේ අයිතිවාසිකමක් වෙනවා. අනිත් කෙනත් ඒක යුතුකමක් කියලා හිතලා ඔහුගේ පැත්තෙන් ඒ දේ ඉටු කරනවා. කෙසේ වෙතත් අපි ධර්මය දන්නා හැටියට අපි උපරිම ලෙස මේ කරුණ අපේ ජීවිතයට භාවිත කරන්න උත්සාහ කරන අතරේදී අපි ඇසුරු කරන සමහර අපි තරම් ධර්මය දන්නේ නැහැ. අපි මේ කරුණ 80ක් 90ක් පිළිපදින්න පුළුවන්. හැබැයි පින්නතුනේ අපේ ප්‍රමාණයම සමාජයේදී අනිත් අයගෙන් මේක බලාපොරොත්තු වෙන්න එපා. ඒක නොලිබි යන්න පුළුවන්. ඒකයි කාන්තකින් ඒ ධර්මය දන්නේ නැති නිසා, ඒගේ තියෙන දුර්ගුණ නිසා, ඇතැමිට අපේම සංසාරික දෝෂ නිසා අප ඉටු කරන තරම් යුතුකම් සමුදායක් සමාජෙන් අපට ලැබෙන්නේ නැහැ. නමුත් එහෙම වුණත් අපි එකක් කල්පනා කරන්න ඕන. අපි මේ ලෝකෙ ඉපදෙනකොටම අපට නොයෙක් දේවල් ලැබිලා තියෙනවා. විශාල උපකරණ ටිකක්, නවීන විද්‍යාව දිනු කළා, වසර දහස් ගානක මිනිසාගේ උත්සාහයේ ප්‍රතිඵල අපට දායාද කළා තියෙනවා. ඒ වගේම වටිනා දර්ශන, ආගම් ලෝකෙ නිර්මාණය කළා, අප වෙනුවෙන් ඉතුරු කරලා අපිව පිළිගන්නට මේ ලෝකයේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, දිනපතාම අපට අපි ගන්න ආහාර වේල එක ආහාර පිඟානක් අපි ගන්නකොට ඒ ආහාර පිඟානේ බත්පත ආහාර වේල පිටුපස්සේ 20 දෙනෙකුට වඩා ප්‍රමාණයක් ඉඳගෙන අපට ඒ සඳහා උදව් කරලා තියෙනවා. අපි අඳුමක් ඇඳගත්, වාහනයක් පාවිච්චි කළත්, නිවසක හිටියත් අපිට කියන්න පුළුවන් අපි සල්ලි වේදන් කළා කියලා. නමුත් පින්තුනි අපට සල්ලි තිබුණට විතරක් හැම ගන්න බෑ. ඒ සල්ලි බඩු භාණ්ඩ බවට පත් වෙන්නේ වෙනත් මිනිසුන්ගේ දහඩිය මහන්සිය කැපකිරීම නිසා. අන්න ඒ නිසා මෙන්න මේ ගුණධම් මේ සදිසාවන් වන්දනා කිරීමේදී සදිසාවන් වලට යුතුකම් ඉටු කරද්දී අපේ හදවතේ එක්තරා ගුණයක් කොතනක හෝ තැනක සනිටුහන් තියෙනට ඕන. ඒ මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරන කේවලා හේසා භික්ඛවේ සප්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී. සම්පූර්ණයෙන්ම යහපත් ගුණධම් කියලා කියන්නේ සත්පුරුෂ ධම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කල ගුණ සැලකීම කියලා. අපි යම්තාක් හොඳ දේවල්, යහපත් දේවල් නොනැත්තං විසින් ප්‍රශංසා කරන යම්තාක් ගුණධමක් ලෝකෙ ඊට කරනවා නම් ඒ සියල්ලගේම පදනම මොකද්ද? කල ගුණ සැලකීම කියන මෙන්න මේ දේ. අන්නේ කල ගුණ සැලකීම එක පැත්තකෙනුත් අනිත් පැත්තෙන් මෛත්‍රියත් අනිත් අය කෙරෙහි මිතුරු බව, මෛත්‍රිය මෘදු බව කියන මෙන්න මේ සංකල්පයක් කියන මේ දෙක පදනම විදිහට පින්නතුනි අපේ ජීවිත තුළ තියෙනට ඕන. මේ කලගුණ සැලකීම තිබුණු පමණටයි අපි අපේ යුතුකම් ටික සමාජය තුළදී අපි නිසි ලෙස ඉටු කරන්න. පින්නතුන අපි දැන් ටිකෙන් ටික බලමු දෙමව්පියන්ගේ ඉඳන් අපි මේ යුතුකම් ඉටු කරන ආකාරය පිළිබඳව. ඒ දිසාවන්වලට අපි මේ යුතුකම් ටික කිරීම විස්තර කිරීම වගේම බුදුහාඳුර ඊට කලින් දේශනා කරපු අර කරුණු 14ත් අපි සලකලා බලමු. ප්‍රධාන වශයෙන්ම පින්නතුනි සතර කර්ම ක්ලේශ දේශනා කළා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම. මෙන්න මේ දේවල් පින්නතුනි සමාජයට බිය සහ වෛරය ඇති කරන දේවල්. බුදුහාඳුර අප කෙරේ කරුණාවෙන් දේශනා කරනවා. සමාජයෙන් එන බිය සහ වෛරයෙන් තමන්ට නිදහස් වෙන්නට, ඒ වගේම අපෙන් සමාජයට බියක් වෛරයක් නොයන විදියට අපි සමාජයට දෙන සැබෑ අභය දානය තමයි සිල්වන්ත භාවයේ කායික වාචික සංවරය. යම් කිසි කෙනෙක් සතෙකුට හානියක් කරනවා නම්, සොරකම් කරනවා නම්, වැරදි කාම සේවනය දෙනවා නම්, බොරු කියනවා නම් පින්තුනි, ඔහු ගැන සමාජයේ ලොකු අපකීර්තියක් යනවා. යම් කිසි කෙනෙක් බලන්න මේ සිල්පද හතරෙන් මුල් සිල්පද හතරයි මේ කියන්නේ පංචශීලයෙන්. පංචශීලයේ අතුරෙන් පින්තුනි ආම වශයෙන් බලන්න ඔබ මේ ශික්ෂාපද දෙකක් ආරක්ෂා කරන කෙනෙක් කියලා කියමු. ඔබ සොරකම් කරන්නේ නැහැ කියලා ඔබට විශ්වාසවන්ත නම්, සමාජය ගැන දන්නවා නම්, ඔබ කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ කියලා සමාජ අනිත්‍යය දන්නවා නම්, ඔබ ගැන විශ්වාසයක් තියෙනවා නම්, බලන්න පින්වත්නි මේ පංචශීලයෙන් ආම වශයෙන් කාරණා දෙකක් ඔබ සීල 100ක් අත රකින්න බලන්න. ඔබ දැනටමත් පහම රකින්නා ඉන්නවා අපි දන්නවා. ඊටත් වඩා රකින්න පින්වත්නුත් ඉන්නවා. නමුත් පින්වත්නි බලන්න මේකේ ආනිසංස ඔබ කොයිතරම් දුරට හිතලා තියෙද කියලා. බලන්න ආම වශයෙන් කෙනෙක් මෙන්න මේ සොරකම සහ වැරදි කාම සේවනය කියන මේ දෙකෙන් මිදලා ඉන්නවා නම්, ඒ පුද්ගලයා ගැන ඔබට කොයි වගේ ගෞරවයක් හට ගන්නවද? ඔබේ අසල්වැසි ගෙදර කෙනා මෙන්න මේ කරුණ දෙක හරියට පිළිපදිනවා කියලා ඔබ දැනගත්තොත්, යා වෙන ආගමක කෙනෙක් වුණත් ඔබ යා ගැන කිසිම බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඇයි ඒ? ඕනම වෙලාවක ඔබේ ගෙදර බඩු භාණ්ඩ ටික යතුරු ටික ඒ ගෙදර බාර දීලා යන්න පුළුවන්. ඔබේ ගෙදර ඉන්න ඥාතීන් ඒ අයට බාර දීලා යන්න පුළුවන් දුර ගමනක් යනකොට. ඇයි? මේ සිල්පද දෙක අපි ආරක්ෂා කරන බව දන්නවා. ඊළඟට ඉහළට ගිහිලා යම් කිසි කෙනෙක් බොරු කීමනොත් වළකිනවා නම් බලන් පිනුතුනි තවත් අපට යාගෙන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒක නා සතුන් මරන්නේ නැහැ කියලා අපි දන්නව නම් 100ක් මේ හතරෙන් නිදහසල ඉන්නවා නම් පින්නතුනි ඒක කෙනා ගැන මේ සතර ක්ලේශ ධර්ම වලින් මිදල කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ගැන අපට කොච්චර ගෞරවයක් විශ්වාසයක් ආදරයක් ඇති වෙනවද? අනිත් ඒවා වගේම තමයි පින්නතුනි අපි ගැන. අපිත් මේ දේවල් ජීවිතේ දැනට මත රකින්නවා. නමුත් ඒ ගැන තමයි පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරයේ සතුටක් ඇති කරගන්න. තමා නිරතුරුව මේ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්, නිත්‍යශීලය රකින්න කෙනෙක් කියන දැඩි විශ්වාසයක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. ඒක තමන්ගේ ජීවිතේ ලොකු අභිමානයට, සතුටට හේතුවක්, කුසලයට හේතුවක් විතරක් නෙවෙයි, ඒක සුගතිගාමි වීමටත් හේතුවක් වෙනවා. මෙන්න මේ පංචශීලය ගැන නිතර නිතර පිනුතුන අවධානය යොමු කරන්න. ඊළඟ කාරණය තමයි බුදුහාමර දේශනා කරන සතරාගති. අප යමක් කරීමේදී අපි බලන්නට ඕන අපි කොයිතරම් දුරට ඡන්දයට කැමැත්තට මූලිකත්වය දීලාද මේක කරන්නේ. කැමැත්තෙන් අගතියට ගිහිලා යම් කිසි තීරණයක් ගන්නකොට ඔබ කැමති දේ, කැමති ඥාතීන්, පුද්ගලයන් දෙයට ප්‍රමුඛත්වය දීලාද ඔබ වැඩ කරන්නේ? නැත්නම් අනිත් අය සමග සමානාත්මතාවයෙන් හිතලාද වැඩ කරන්නේ කියලා නිතර නිතර බලන්න. ඒ වගේම යම් තීරණයක් ගැනීමේදී ද්වේෂයෙන් අගතියට ගිහිල්ලාද, අනිත් කෙනා කෙරෙහි අමනාපයෙන්ද මේ වචනේ කතා කරන්නේ, මේ ක්‍රියාව කරන්නේ කියන එක ගැන යලි යලි විමසා බලන්න ඕන. ඊළාට බය. අපි බියෙන් යම් යම් තීරණ ගන්නවා. බියෙන් යම් යම් දේවල් නොකරලා ඉන්නවා. නොඑක ආකාරي බිය තියෙනවා පින්නතුනි. සාමාන්‍ය බිය විතරක් නෙවෙයි, ඇටමිඩමික් මානසික රෝගී මට්ටමකට කරා යන තත්ත්වයට එනවා. කෙසේ වෙතත් අපි යමක් කිරීමේදී බියෙන්ද ඒ තීරණය ගන්න කියන එක ගැන තමයි නැවත නැවත සිතලා බලන්න වෙනවා. හතරවෙනි කාරණේ මෝහය. මෝහයට විවිධ ප්‍රභේද තියෙනවා. ප්‍රධානම කාරණයක් තමයි ආම වශයෙන් අපේ හිත මුල් වෙලා කරන කුසල අකුසල කර්ම ශක්තියෙන් ගැනවත් අපට විශ්වාසයක් තියෙනට ඕන. හිත අපිරිසිදුනොතින් කරන දේවල් වල අනිසි විපාක ලැබෙනවා. හිත පිරිසිදුනොතින් තමා කරන දේවල් යහපත් හොඳ විපාක ලැබෙනවා කියන මෙන්න මේ විදියටවත් සම්මා ඥානයක් අපට තියෙනට ඕන. එපමණට පින්නතුනි අපි මේ මෝහය කියන අගතියෙන් අපට මිදෙන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන එක විශේෂයෙන්ම ආයතන ප්‍රධානියෙක් වෙනකොට, නිවසක ගෘහ මූලිකයෙක් වෙනකොට, පිරිසක් පාලනය කරන කෙනෙක් වෙනකොට, ස්ථානයක ස්වාමියෙක් වෙන විට මේ අගතීන්ගෙන් හැකි තාක් දුරට අපි නිදහස් වෙලා මිදෙලිනට උත්සාහ ගන්නට ඕන. බුදුහාමර දේශනා කරන යම් කිසි කෙනෙක් මේ සතර අගතීන් මෙන්න මේ කැමැත්ත, ද්වේෂය, බය, මෝහය කියන මෙන්න මේ කරුණු වලින් අගතියට යනවා නම් ඒ තැනැත්තාගේ කීර්තිය හරියට අවපස සඳමින් හරියට බැස යන සඳ වගේ ටිකෙන් ටික අඩු වෙලා අවරට යන සඳ වගේ මේ තැනැත්තාගේ කීර්තිය අඩු වෙනවායි කියලා. යම් කිසි කෙනෙක් මේ සතර අගතියෙන් ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන මේ අගතියෙන් මිදෙලිනව නම් ඒ තැනැත්තාගේ කීර්තිය හරියට වැඩෙන සඳක් වගේ, සඳ ටිකෙන් ටික වර්ධනය වෙන සඳ වගේ ඔහුගේ කීර්තිය දිනෙන් දින වැඩි වෙනවායි කියලා සඳහන් කරා. මෙන්න මේ විදිහට පින්නතුනි අපට මේ සතර අගති ගැන යම් කිසි හැඟීමක් තියෙනට ඕන. අද වර්තමානයේ බොහෝ උගත්තු, විද්වත්තු ආයතන ප්‍රධානීන් මේ කාරණය ගැන කතා කරනවා. බලන්න පින්නතුනි අපි බුදුදහම තුළින් මෙහි කොයිතරම් දැනුවත් වීමක් අපි ලබනවද? අපි කොයිතරම් වාසනාවන්තද? ඊළඟ කාරණය තමයි බුදුහාඳුර දේශනා කරන අපාය මුඛ හයක් පිළිබඳව. ප්‍රධාන කාරණය මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතය. පින්නතුනි මේ මත්පැන් භාවිතය සමගම ඒ තැනැත්තාගේ ජීවිතයේහි ලොකු අයහපතක් සිද්ධ වෙනවා. සාන්දෘෂ්ටික වශයෙන් ඒ කෙනා ධනයෙන් පිරිහෙනවා. ඒ වගේම මේ තැනැත්තා කලහ කොලහල වලට නැඹුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. රෝග වලට ලක් වෙනවා. අපකීර්තියට ලක් වෙනවා. ඒ වගේම ලැජ්ජා නැති කෙනෙක් බවට පත් වෙනවා. මේ මත්පැන් භාවිතය නිසා මේ තැනැත්තාගේ බුද්ධිය නුවණ වසාලනවා. මෙන්න මේ වගේ පින්නතුනි රහමෙර පානය කිරීමේ ආදීනව හයක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණය තමයි නොකල්හි වීති සංචාරය. දැඩි අවශ්‍යතාවයකට, රාජකාරී කටයුත්තකට, රෝගාතුර ආදී අවශ්‍යතාවයකට නෙවෙයි මේ කියන්නේ. පුරුද්දක් වශයෙන් යම් කිසි කෙනේ රාත්‍රියේ කාලයේ විනෝද වීම වශයෙන් බැහැරට යන්න පුරුද්දක් වශයෙන් කරගෙන ඉන්නවා නම් ඒ තැනැත්තාගේ පින්නතුනි ආරක්ෂාවට ඒක අභියෝගයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්, භාර්යාවන්, දරුවන් එයාගේ ආරක්ෂාවට මේ රාත්‍රී ගමන හානියක් වෙනවා. අනිත් පැත්තෙන් දිට්ඨ ධම්මික වශයෙන් තමන්ගේ ධනය හානියට පත් වෙනවා. අනිත් අතින් අනිත් පුද්ගලයන්ගේ සැකයට ලක් වෙනවා. ඇතැම් විට තමා නිවැරදි දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් දිගින් දිගටම මේ වගේ දේවල් යෙදෙනකොට අනිත් කෙනෙක් ඔබ ගැන සැක කරන්න පුළුවන්. ඒ සැකය ඔබගේ දියුණුවට බාධාවක් වෙනවා. තවත් පැත්තකින් ඔබ නොකරපු වැරදි වලට අහු වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ රාත්‍රියේ නිතර නිතර ඇවිදිනවා නම් වෙනත් කෙනෙක් කරපු වරදකට ඔබ ඇතැම් විට ලක් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි බොහෝ කරදරවලට මෙන්න මේ රාත්‍රී ගමන හේතු වෙනවා පින්නතුනි. මෙන්න මෙතනදී ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. ඊළඟට එන කාරණයක් තමයි නිතර උත්සව බැලීමට යෑම. එකක් තමයි රාත්‍රී වීථි සංචාරය. ඒ වගේම නිතර නිතර උත්සව බලන්ට යෑම. ඒක සංගීත සංදර්ශනයක් වෙන්න පුළුවන්, නාට්‍ය සංදර්ශනයක් වෙන්න පුළුවන්, වෙනත් විවිධ ආකාරයේ බුද්ධ කාලයේ තිබුණු වාදනාදී නැත්තම් අතින් කරන යම් යම් ක්‍රීඩාවන් මෙන්න මේ නොයෙක් දේවල් ගැන සූත්‍රයේ සඳහන් වෙනවා. විශේෂයෙන් තමන්ගේ ඉන්ද්‍රිය පිනවීම සඳහා රාත්‍රී කාලයේ තියෙන මේ සමාජ ශාලාදී අපට ගන්නට පුළුවන්. එෙහිදී අවසාන වශයෙන් තමන්ට පිනතුණි තමා බාහිරට නැඹුරු වෙච්ච කෙනෙක් විදියට ඉන්නකොට තමන්ට මේකෙන් වෙන හානිය අද විශේෂයෙන් අපට සමාජය තුළ දැක ගන්න පුළුවන්. මේ දේවල්ට අපි කොයිතරම් හිර වුණොතින්, අපි පුරුද්දක් වශයෙන් හිටියොතින් අද බොහෝ දෙනෙක් පින්නතුනේ විශේෂයෙන් බටහිර සමාජයේ ඒ ඇගේ සතුට, සමගිය, විමුක්තිය, නිවීම ගෙදර නෙවෙයි තියෙන්නේ. බොහෝ දෙනෙක් ගෙදරින් පිට යන එකයි. බලන්න පින්නතුනේ අද මේ සමාජය අද මේ වැළඳෙච්ච ලෙඩේට වඩා මිනිස්සු මානසික රෝගවලින් ඉන්නේ. ඒ මොකද ප්‍රබලම මානසික රෝගය තමයි මේ හුදකලා බව, තමන්ට මිතුරන් ඇසුරු කරන්නට අවස්ථාන ලැබීම, කැමැති කැමැති විදියට ඇවිදින්නට, කැමැති කැමැති දේවල් බැලීමට තියෙන අවස්ථා මගහැරීම තමයි, ඒව වැළකීලා යෑම තමයි අද මේ බටහිර සමාජයේ තියෙන විශාලතම ව්‍යාධිය, මානසික ව්‍යාධිය බවට පත් වෙලා තියෙන්නේ. ඒක අද පිනතුනේ සියදිවි හානි කර ගැනීම දක්වාම මේක ව්‍යාප්ත වෙන මට්ටමට දැඩි සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙච්ච සමයකයි ඔබත් මාත් මේ කාලය ගත කරන්නේ. ඉතින් අපට බුදු දහමෙන් ලබා දෙන මේ අනුශාසනය අපට පින්නොතුනි කොයි තරම්නම් කලින් අපේ ගැටලුවලින් නිදහස් වෙනට කොයි තරම්නම් මඟ පෙන්වීමක් කළ තියෙද. ඊළඟ අපාය මුඛයේ විදිහට දේශනා කරන්නේ සෝදුව. බුද්ධ කාලය නම් මේක ධාතු ක්‍රීඩා විදිහට සඳහන් කරනවා. දැන් මේක විවිධ ආකාරයෙන් තියෙනවා. මෙන්න මේ නිසා පින්නොතුනි අපේ ධනය පිරිහෙනවා, අපේ සමාජ මට්ටමින් පිරිහෙනවා, අපේ මිතුරන්ගෙන් අපි අප්‍රසාදයට ලක් වෙන විතරක් නෙවෙයි ආවාහ විවාහ කිරීම ආදියටත් මේක බාධාවක් වශයෙන් දක්වනවා. අනිත් පැත්තෙන් අයහපත් මිතුරන්ගේ ආශ්‍රයත් අපාය මුඛයක් විදියට දක්වනවා. මේ තුලින් සල්ලාලයන්, බේබද්දන්, වැරදි මිතුරන්, වැරදි දේවල් කරන නොයෙක් දේවල් අයගේ අපි මිතුරෙක් බවට පත් වෙලා අපි ඒ ඇත් එක්ක එකට වැඩ කරන ඒ අයගේම සහකරුවන් බවට පත් වෙලා අපට සමාජික වශයෙන්, නීතිමය වශයෙන් නොයෙක් විදිහේ කරදරවලට මුහුණ පාන සිද්ධ වෙනවා. බුදුහාඳුර මේ කරුණත් ඒ ආදීනවත් සමගම අපට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ කරුණ තමයි අපේ මේ ජීවිතයේ සැපය පහකරලන සසර ජීවිතයේ තමන්ට සුගතිය වළක්වන කරුණක් විදියට අලස බව සඳහන් කරලා තියෙනවා. ඇතැම් විට අපි සීතලයි කියලා අපි කම්මැලි කමේ ඉන්නවා. උෂ්ණයි කියලා. ඇතැම් විට දැන් හැන් සවස් වුණා කියලා. ඇතැම් විට සාම උදෑසන වැඩි කියලා. ඇතැම් විට බඩගිනි කියලා. ඇතැම් විට බඩ පිරුණ වැඩි කියලා. මේ වගේ නොයෙක් හේතුවක් අපි පෙරමුණේ තබාගෙන අපි මොකද කරන්නේ? අපි තියෙන වගකීම් වලින් ඇතැම් විට මගහරින්න උත්සාහ කරනවා. පින්තුනි මේකත් අපේ ජීවිතයේ පරිහානිට හේතු වන කරුණක් විදියට දේශනා කළා. මෙන්න මේ කරුණ 14 පින්තුනි තමන්ගේ මනසෙහි සතුට සැනසීම නැති කරලන නැත්නම් අර දිසාවන් හය වසාලන ප්‍රේස ධර්ම විදියට බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉමහත් කරුණාවෙන් පැහැදිලි කළ දෙනවා. ඊළඟට පින්තුනි මිතුරන් ගැන හඳුන්වනවා. මිතුරන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. එකක් මිත්‍ර ප්‍රතිරූපක මිතුරන් වශයෙන් පෙනී සිටින ඒ සැබෑ මිතුරන් නොවන අය පිළිබඳව එක පුද්ගලෙක් දක්වනවා. අපි සන්තකවදී ගන්නම බලාගෙන නිතර ආශ්‍රය කරන යාළුවෙක් ඉන්නවා. ඔහුට කියන්නේ අඤ්ඤ දත්තු හර කියලා. ඒ වගේම වචනෙන් විතරක් උදව් කරන යාළුවෙක් ඉන්නවා. ඊළඟට අනුප්‍රිය බාණි නිතර අප්‍රිය දේවල් කතා කරන යාළුවෙක් ඉන්නවා. ඊළඟට අපාය සහායක අපායට නිතරම ඇද දාන යාළුවෙක් ඉන්නවා. ඔහුට කියනවා අපාය සහායක කියලා. අඤ්ඤ දත්තු හර මිතුරාගේ ලක්ෂණය තමයි නොයෙක් විට ආශ්‍රය කරන්නේ අපි සන්තකවදයක් ගන්න බලාගෙන. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩක් දීලා වැඩි දෙයක් අපෙන් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපට බියක් ඇති වෙච්ච අවස්ථාවේදී ඒ අයට බියක් ඇති වෙච්ච වෙලාවේදී අපි ආශ්‍රය කරනවා. අපට ආදරයටම නෙවෙයි ඒ අයගේ බියෙන් ඒ අයට මිදෙන්නේ. ඒ වගේම ඔහුට වාසියක් සඳහා අපි ආශ්‍රය කරනවා. මෙන්න අඤ්ඤදත් හරිමිතුරාගේ තියෙන සාමාන්‍ය ලක්ෂණ. ඊළඟට වචනයෙන් උදව් කරන යාළුවෙක් ඉන්නවා. අපි කිසියම් උදව්වක් ඉල්ලුවාම අනේ ඊයේ ඉල්ලුවා නම් මේක දෙන්න තිබුණා කියලා අතීතයෙන් උදව් කරනවා. නැත්තම් අනාගතයෙන් උදව් කරනවා. හෙටනම් මට පුළුවන් එහෙම කියලා. මේ වගේ අතීතයෙන් අනාගතයෙන් උදව් කරන යාළුවෙක් යාළුවන් ඉන්නවා. ඒ වගේම හිස් දේවල් වලින් නිසරු දේවල් වලින් සංග්‍රහ කරනවා. ඇතැම් විට අහක දාන දේවල් දෙනවා. ඇතැම් විට දින ඉක්ම වෙච්ච ආහාර පාන ආදිය දෙනවා. මේව පිනුතුනේ හුඟා සැලකිලිමත් වෙන්න. කෙනෙකුට යම් කිසි දෙයක් දෙනකොට හොඳම දෙයක් හොඳම විදියට දෙන්න. ඒවා කල්ලිගුත් වෙච්චව දෙන්න එපා. ඒයට පාවිච්චි කරන්න බැරි දේවල් දෙන්න එපා. මෛත්‍රියේ පෙරමුණේ තබාගෙන මේ දේවල් අපි කරන්න ඕන. අනිත් කාරණේ තමයි පිනුතුනි මෙන්න මේ වචනයෙන් උදව් කරන යාළුවන් කටයුත්තක් ඇති කල්හි කොමන හෝ යෝජනාවක් කරුවොත්ින් අපි මේක කරමු කියලා එතෙන්දී කියනවා මේක බියයි මේක කරදරයට පත් වෙන දෙයක් කියලා. ඒ දේ මගේ හැරලා යනවා අනුතුරුදායක දේවල් වලින්. මෙන්න මේක තමයි වචනෙන් උදව් කරන යාළුවන්ගේ ලක්ෂණය. ඊට පස්සේ අනුප්‍රිය බාණී නරක දෙයක් කරනකොට අනුමත කරනවා. ඒ වගේම හොඳ දෙයක් කරනවනම් ඒකත් අනුමත කරනවා. ඊළඟට ඇති තැනදි ගුණ කියනවා නැති ස්ථානයේ අගුණ කියනවා. මේක වචනෙන් පුද්ගලයන් බලා ගන්න අවස්ථාවක්. අනිත් එක අපාය සහායක කියලා මිත්‍රයන් ගැන සඳහන් කරනවා. අපායට යොමු කරන රහමෙර පානයට, නොකහලි වීථි සංචාරයට, නාට්‍ය බලන්න යාමට, සූදුවට මෙන්න මේ දේවල්ට යොමු කරන අපායට මඟ විවර කරන යාළුවෝ ඉන්නවා. මෙන්න මේ යාළුවන් බුදුහාමුදුරු දේශනා කළේ ආරකා පරිවජ්ජේය. දුරින් ඈත් කරන්න. ඈත් කරන්න කියන්නේ භෞතික වශයෙන් යාවයින් කිරීම නෙවෙයි. එයාගේ ඇසුර, එයාගේ තියෙන දුර්ගුණ අපි ඇසුරු නොකරඳීමයි අසේවනාච බාරාණන් කියන මංගල කාරණොත් කියවෙන මේකයි. අපි පුද්ගලයන් අයින් කරන්න කිව්වහම ඒ අය සම්පූර්ණයෙන් බැහැර කරනවා. නමුත් ඒක නෙවෙයි බුදුහාඳුරු දේශනා කරන්නේ. එයාටත් අපි පිළිහෙට වෙන්නට ඕන. අපේ තියෙන යහපත් ගතිගුණ අපි එයාට යොමු කරන්නට ඕන. එයාගේ තියෙන දුර්ගුණ ටික අපි ඇසුරු නොකිරීම තමයි ඔවුන්ගෙන් වෙන් වෙන්නට ඕන කියලා කියන්නේ. ඊළඟට සුහද හොඳ හදවත් තියෙන මිතුරන් හතර දෙනෙක් ගැන භාග්‍යතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. මෙන්න මේ යහළුවන් හතර දෙනා කවුද? මුල්ම කෙනා තමයි උපකාරක මිත්‍රයා. අපට නිතරම උපකාර කරන්න බලාගෙන උපකාරයක් කරන අදහසින් ඉන්න කෙනා. ප්‍රමාද වූ මිතුරා ආශ්‍රය කරනවා. ඒ වගේම ප්‍රමාද වූ මිතුරාගේ වස්තු ආරක්ෂා කළ දෙනවා. බියටපත් වුනහම ඒ තැනැත්තා පිහිට වෙනවා. ඒ වගේම යම්කිසි අවශ්‍යතාවයක් වුණොත් තමා බලාපොරොත්තු වුණාටත් වඩා දෙයක් ඒ කෙනා කරනවා. මෙන්න මේක උපකාරක මිත්‍රයාගේ ලක්ෂණය. එතකොට උපකාරයක් වෙච්ච වෙලාවේදී ආශ්‍රය කරනකොට ඒක උපරිම ලෙස ලබා දෙනවා. හැබැයි මේ දේ ලැබෙන්නේ පින්තුණි, අපි මේ දේ මිතුරන්ගෙන් බලාපොරොත්තු වෙන වගේම අපි මුලින් බලන්න අපේ ළඟ මේ ගුණ දහම් තියෙදි කියලා පින්තුණි. මේක ඉතාම වැදගත් කාරණයක්. බොහෝ විට අපි හොඳ මිතුරන් හොයාගෙන යනවා. මේ ගුණ දහම් ටික ඔක්කොම ඉගෙනගෙන මේ වගේ ලක්ෂණ තියෙදි කියලා අපි මිතුරන් හොයාගෙන යනවා. ඇතැම් විට අපේ ළඟ මේ ගුණ දහම් ටික නැහැ. මුලින් පින්තුණි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මුලින් අපේ නිවැරදි දහමක පිහිටන්නට ඕන. අපි ගුණ දහමින් ඉන්න පමණටයි අපට යහපත් මිතුරන් මුණගැහෙන්නේ. අපි පිරිහෙන්නේ පිරිහෙන්නේ අපට ලැබෙන්නේ පල්හා මිතුරන්. සමාන දුක සුඛ දුක්ඛ මිත්‍රයා ගැන සඳහන් කරන සමාන ලෙස දුක සැප බෙදා හදාගන්නේ මිතුරෙක් ගැන. ඒ මිතුරා ඔහුගේ රහස් අපට කියනවා. අපි කියන රහස් ඔහු තවත් කෙනෙක් එක කියන්නේ. මෙන්න මේක පිළිතුරු ඉතාම වැදගත් දෙයක්. මිතුරන් කොයිතරම් ආශ්‍රය කරනවාද, කොයිතරම් ඈතක් මිතුරා සමග යන්න පුළුවන්ද කියන බලන එකේ ප්‍රධානම දේ විශ්වාසනීයත්වයේ උතුම් ඥාතිත්වයේ කියලා බුදුදහමේ දේශනා කරන්නේ. මෙන්න මේ හොඳ දෙයට තමන්ගේ රහසක් තියෙනවා නම් අන්න ඒ රහස. හැබැයි පින්තුනි වැරදි වැඩක් කළා, ප්‍රාණඝාතයක් කළා, සොරකමක් කළා වසන් කරන එක නෙමෙයි මේ කියන්නේ. නිතරම සිහිපත් කරගන්න මේ සදිසාවන් වසාලන අර මුලින් කියපෝ ලක්ෂණ 14න් දුරවිල තමයි මේ යුතුයකම් ටිකට කරන්න කියලා කියන්නේ. ඒ නිසා කිසි විටකත් මත්පැන් පානය කිරීම නැත්නම් සෝදුව රාත්‍රී වීථි සංචාරය මේ වගේ දේවල්ට උදව් කරන යාළුවෝ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සම්පූර්ණයෙන්ම අර සතර ක්ලේශ ධර්ම වලින් දුරවිලා, ඒ වගේම අපාය මුඛ වලින් මිදලා සතරගතියෙන් නිදහස් වෙච්ච පදනමක ඉන්න මිත්‍රත්වයක් ගැන මේ කියන්නේ. අන්නෙවෙනි අවස්ථාවකදී මිතුරා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා රහසක් තියනවා නම් ඒක රකින්නවා. ඒ වගේම රහසක් තියනවා නම් කියනවා. ඒ වගේම විපතක් පැමිණි කල්හි ආපදාසුන විජහති, ආපදාවක් පැමිණි කල්හි කිසි විටකත් පිටුපාන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සුවිශේෂ ලක්ෂණයක් තියෙන පින්නතුනි දැඩි අවශ්‍යතාවයක් ආවොත් ඔහු ජීවිතය උනත් පූජා කරනවා. පින්නතුනි ඇතැමිට අපට ශරීරයේ කොටසක් ඕන වෙන්න පුළුවන්, වකුගඩුවක් ඕන වෙන්න පුළුවන්, ලේ ටිකක් ඕන වෙන්න පුළුවන්, වෙනත් දෙයක් එවැනි දෙයකදී උනත් අර යාළුව කැප වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු ජීවිත පරිත්‍යාගයෙන් මේ යහළුවා වෙනුවෙන් කැප වෙනවා. පින්නතුනි එකෙන් කියන්නේ අපි දන්න හැම දිනාටම ජීවිත පරිත්‍යාග කරන්න යන කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙවැනි විශ්වසනීයත්වයක් යම්කිසි කෙනෙක් තුළ ගොඩ නැගුණොත් ඒක පින්නතුනි දවසකින් දෙකකින් ඇති වෙන විශ්වසනීයත්වයක් නෙවෙයි. ඒක කාලයක් තිස්සේ ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අන්න එහෙදී පින්නතුනි ඔහු ජීවිතය උනත් පූජා කරන මට්ටමට සූදානම් වෙලා ඉන්නේ. ඊට පස්සේ අත්තක්කාය මිත්‍රයා තමන්ගේ අර්ථය කැමැතිවන, අයහපති මුදවන, යහපති යොදවන, නොදද්දේ කියා දෙන, සුගතියට මාර්ගය කියා දෙන මිත්‍රයෙක් ගැන මේ කියන්නේ. බුදුදහමේ කියන කල්යාණ මිත්‍ර සම්පත්තියයි පින්නතුනි මේ යන්නේ. ඊළඟට අනුකම්පක මිත්‍රයා. මිත්‍රයෙක් නිතරම අනුකම්පාවෙන් ඉන්න මිත්‍රයෙක් ගැන කියනවා. අපි පිරිහෙනකොට එයා දුක් වෙනවා. ඒ වගේම අපි අභිවෘද්ධියේදී සතුට වෙනවා. ඒ වගේම මිතුරා පිළිබඳව වෙනත් අය අගුණ කියනකොට ඒව වළක්වනවා. හොඳ කියනකොට ඒ හොඳ කියනට ප්‍රශංසා කරනවා. මේ හැම දෙයක්ම පින්නතුනි අර්ථවත් වෙන්නේ අර අපි මුලින් සඳහන් කරපු කාරණා 14 තුල අඛණ්ඩව පෙනී සිටියොත් විතරයි. ඊළඟට පින්නතුනි සදිසාවන් පිළිබඳව මුල්ම දිසා වෙත සඳහන් කරන්නේ පෙරදිග නැගෙනහිර දිසාව තමගේ අම තාත්ත පිළිබඳව. එතකොට එක පැත්තකින් අම තාත්ත දෙන්න ඉන්නකොට අනිත් පැත්තකින් දුව දරුවන් නිර්මාණය වෙනවා. ඒ නිසා දෙමෝපියන්ගේ දරුවන්ගේ යුතුකම් ගැන මේක සඳහන් වෙනවා. ඒ දෙමෝපියන් හොඳින් රැකබලා ගැනීම, ඔවුන් දීපු වස්තු ආරක්ෂා කිරීම, අවසානයේදී ඔවුන්ට මිය ගියාට පස්සේ කලින් කලපින් අනුමෝදන් කිරීම. යුතුකම් ගැන කියද්දී පින්වතුනි, කිසිදු කෙනෙක් ගැන මරණයෙන් පස්සේ පින් අනුමෝදන් කරන්න කියලා නිශ්චිතව දක්වලා නැහැ. නමුත් තමන්ගේ අම්මා තාත්තා ගැන අතවා කන පේතානම් කාලකතානම් දක්ිනම් අනුපදස්සාමි කියපු විදියට අර මුලින් යුතුකම් සියලක්ම කළා. ඉන්න කාලේ රැකබලාගෙන ආහාර පාන ආදිය දීලා එයාගේ ධනෙ කුලවංශය රැකලා මිය ගියාට පස්සේ කලින් කාලේට පින් අනුමෝදන් කරන්නට ඕන අපේ දෙමව්පියන්ට. එතකොට දරුවන්ගෙන් මෙන්න මේ දේවල් බලාපොරොත්තු වෙනවා නම් පින්නතුණ ඊට කලින් දෙමව්පියෝ විසින් තමන්ගේ දරුවන්ට යුතුකම් ටික කළ තියෙනට ඕන. මේ දේ ඊටවන්නේ හුදෙක අධ්‍යාපනය විතරක් නෙවෙයි. බොහෝ විට අපි අධ්‍යාපනය තමයි පෙරමුණට තියාගන්නේ සිප්පන් සික්ඛාපෙන්දි කියපු විදියට. නමුත් පින්නතුණ ඊට කලින් දරුවන් අයහපතින් මුදවන්නට ඕන. කල්යාණේ නිවසෙන්ති දරුවන් යහපත යොදවන්නට ඕන. මෙන්න මේ විදියට දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දීලා ආවාහ විවාහ කටයුතු කළ දීලා දායාද පවරලා තමන්ගේ ගුරුමේ දරුවන්ට බාර දුනොතින් තමයි නිසි ලෙසම දරුවන්ගෙන් මේ සැලකිලි ලැබෙන්නේ. අන්නේ සැලකීමේ ලැබීමේ ප්‍රතිඵලයක් විදියට නැගෙනහිර දිසාව, පෙර දිසාව, සුරක්ෂිත දිසාවක් වට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දෙවනි යුතුකම් මාලා විදියට සඳහන් කරන්නේ ආචාර්යා දක්ෂිණා දිසා. දකුණු දිසාව ගුරු රොන් ඉදිරිය දක්වනවා. ගුරුන්ට ගෞරවයෙන් සැලකන එක, ඔවුන්ගේ ශිල්පය හොඳින් අසා දැනගන්න එක, මේ වගේ කරුණු ගුරුවරුන් වෙතින් ලැබෙනකොට ශිෂ්‍යයා ගුරුවරයාට ගෞරව දැක්වීම ආදී කළා. ක්‍රියා කරනකොට ගුරුවරයාගේ වෙතින් තමන්ට දේවල් ටික ලැබෙනවා. ගුරුවරයා මනාව පොහික්මවලා සිල්ව ශාස්ත්‍රය ලබා දීලා තමන්ගේ යහළු මිත්‍රාදීන්ට හඳුන්වලා දීලා දිසාවන්හි අපි යන යන තැන ගුරුවරයා විසින් අපිව ආරක්ෂා කරනවා. මෙන්න මේ තුලින් පේනතුනි ගුරුවරු සහ ශිෂ්‍යන් අතරේ තියෙන සම්බන්ධතාවය දියුණු වෙනවා. ඊළඟ කාරණේ හැටියට දේශනා කරන්නේ පස්චිම දිසාවෙත පුතධාරා දිසාපච්චා. අපේ දරුවන් භාර්යාවන් මෙන්න මේ අය තමන්ගේ පිටුපස සෙවණැල්ලක් හා සමනව ඉන්න පිටුපස දිසාව නැත්තම් පස්චිම දිසාව බටහිර දිසාව වශයෙන් සඳහන් කරනවා. ඒ දරුවන්ට පින්නතුනි විශේෂයෙන්ම භාර්යාවන් ගැන සඳහන් කරන මුලදී භාර්යාවන්ට නියම ආකාරයෙන් ගරු සැලකිලි දක්වලා ඔවුන්ට අධිපති භාවය දීලා විතරක් නෙවෙයි අන්න ඒ ස්වාමි දියණියන් කැමති කරන කැමති වෙන අලංකාර ආදිය ආභරණ ආදිය තියෙනවා නම් ඒ දේ දෙන්න සඳහන් කරනවා. ඉතින් යම්කිසි ස්වාමි දියණියෙක්ට මේ සැලකිලි ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ ස්වාමි පුරුෂය හරියට ධර්මය දන්නේ නැහැ කියන එකයි. එහෙනම් භාර්යාවන්ට බිරිඳවරුන්ට වගකීමක් තියෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයන්ට බණ දහම් අහන්නට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම තමන්ගේ ස්වාමි දියණියගෙන් යුතුකම් ටික ඉටු නොවෙනවා නම් ඒ ස්වාමි පුරුෂයාට නිසි ගෞරවය, ආදරය, ඒ සම්පත්තික සුරක්ෂිතභාවය, දරුවන්ගේ අනාගත සුභසිද්ධිය මේ කාරණා ටික ඉටු නොවෙනවා නම් ඒ භාර්යාව නිසි ලෙස ධර්මය අහලා නැහැ කියන එකයි තියෙන්නේ. එනිසා මේ දෙපැත්තෙන්ම ඔවුන්ගේ යුතුකම් ටික ඉෂ්ට වෙන්නට ඕන. මෙන්න මේ විදිහට පින්නතුනි ඔබට ඉදිරියේදී මේ කරුණු ටික තවදුරටත් ඉතුරු අංශයන් දැස ඔබට මේ අත්පත්‍රිකාවෙන් බලා ගන්න පුළුවන්. දෙමෝපියන්ගේ පටන් ස්වාමි භාර්යාවන් හරහා ඊට පස්සේ මිත්‍රයන් ගැන සඳහන් කරනවා. දානයේ අර්ථකරියාව, ප්‍රිය වචනයේ සමානාත්මතාවය සහ අනිත් අය නොරවටීම කියන මෙන්න මේ දේවල් වලින් මිතුරන් උතුරු දිසාවන මිතුරන් අනිත් මිතුරන්ට සංග්‍රහ කරනකොට මිතුරනොත් අනිත් මිතුරන්ව නිතර ආරක්ෂා කරමින් සුහඳව අවංකව කාලය ගත කරනවා. ඊළඟට යට දිසාවන සේවකයන් නිසිලස ගෞරවයෙන් වගකීමෙන් අවංකව තමන්ගේ සේවයෙන් නිසිලස ඉටු කරනකොට අනිත් පැත්තෙන් තමන්ගේ ස්වාමියන් ආයතන ප්‍රධානීන් ඒ තමන්ගේ යුතුකම් නියම ලෙස ආයතන කළමනාකරණය කරමින් ඔවුන් තමන්ගේ යුතුකම් ටික ඉටු කළා නිසි වැටුප් බත් ආදිය දෙන්නට ඕන. මෙතන විශේෂ කාරණයක් කියනවා සේවක ප්‍රධානීන් ආයතන ප්‍රධානීන් තමන්ගේ සේවකයන්ට බත් වැටුප් දෙන්න කියලා. මේක තමයි පින්නතුනි ඉපැරණි බෞද්ධ සම්ප්‍රදායය. බත සහ වැටුප් දෙකම දෙන්නට ඕන. දැන් මේක වෙනස් වෙලා බත් සඳහා වැටුප් බවට පත් වෙලා. නමුත් පින්නතුනි වැඩ කරනවා නම් කෙනෙක් ඌට වැටුප් විතරක් නෙවෙයි ඌට විශේෂයෙන් දිවා ආහාරය දෙන්නට වෙනවා. මෙන්න මේ කරුණ වලින් ආරක්ෂා කරනකොට සේවකයන් ස්වාමියන් සුරක්ෂිත වෙනවා. ඒ දිසාව ආරක්ෂක සහිත වෙනවා. ඊළඟට යට දිසාව විදිහට මේක සඳහන් කරන්නේ. ඒ දිසාව සාර්ථක වන ඊට පස්සේ උද්දං සමන බ්‍රාහ්මණා තමන් අදහන ආගම දහමේ ඉන්න ඒ උතුම් පුද්ගලයන් පූජ්‍ය පූජක උතුමන් මෛත්‍රී සාගත කාය කර්මෙන් වචී කර්මෙන් මනෝ කර්මෙන් ඒ අය නිතර ආරක්ෂා කරගන්නට ඕන. ඒ අයට තමන්ගේ නිවස විවෘතව තියන්නට ඕන. ඒ අයට මෙත් සිතින් සලකනවා වගේම ගෞරවයෙන් දානය පූජා කරන්නට ඕන. මෙන්න මේ කරුණවලින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පුදනකොට ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සුවිශේෂ කරුණු 6කින් උපකාර කරනවා. මේ වගකීම් අතරින් වැඩිම වගකීම් සංඛ්‍යාවක් සංඛ්‍යාත්මකව දක්වන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නැත්නම් ස්වාමින් වහන්සේලාට වැඩිපුර වගකීමක් තියෙනවා තමන්ගේ දායකයන් වෙනුවෙන්. ඒ මොකක්ද? ඔවුන් අයහපතින් මුදවලා කුසලයේ යොදවලා ඔහුට මෙත් සහගතව ආශිර්වාද කළා. ඒ අයට නොයසු දේ අහන්නට දීලා අහපු දේ තවත් ප්‍රකට කළා. විශේෂයෙන්ම ඔවුන්ට සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති ස්වර්ග මාර්ගය ප්‍රකට කරන්නට ඕන. පින්වත්නි මේ දිසාවන් ගැන ඔබට මේ අත්පත්ක කාලෙන් වැඩිදුරටත් විස්තර බලා ගන්න පුළුවන්. මේ විස්තර බලන ගමන් පින්වත්නි මෙන්න මේ ගෘහස්ස ජීවිතයේ තමන්ගේ ගෙදර අම්මා තාත්තගේ දූ දරුවන්ගේ ඉඳන් මේ කරන මේ යුතුයකම් ඉටු කිරීම සාමාන්‍ය ගෘහස්ස ජීවිතයේ යුතුයකම් ඉඳලා අවසානයේදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් දක්වා යන මේ යුතුයකම් මාලාව පින්වත්නි ලෝකයේ හැද විශේෂයෙන් කතා කරනවා මානව හිමිකම් human rights ගැන. පින්වත්නි මේ ඇතුළත් කරුණෝ ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරද්දී සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරනවා. මේ තරම් ඉතාම පැහැදිලිව යුතුයකම් ගැන කතා කරන වෙන ස්ථානයක් අපට තියෙදි කියලා සැකයි. මේක නිවසේහි ගෘහ ආර්ථික විද්‍යාවේ ඉඳන් අධ්‍යාපන විද්‍යාව ඔස්සේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, උපදේශනය හරහා ලෝක සාමය දක්වාම යන මේ ගමන මගේදී හැම ස්තරයකටම මේක වළංගු වෙනවා. අනිත් සුවිශේෂී දේ පින්නතුනි මේ තියෙන සීලම කාරණා පින්නතුනි ඕනෑම කෙනෙකුට කිසිදු ආගම් ભેදයක් නොමැතිව කිසිදු වෙනසක් නොමැතිව ඕනෑම කෙනෙකුට දායාදයක් විදියට ධර්ම ත්‍යාගයක් විදියට අපට ලෝකයටම ප්‍රදානය කරන්න පුළුවන් සුවිශේෂී සූත්‍රයක් තමයි මේ සූත්‍රය. පින්නතුනි මේ සියලුම දේවල් වලින් යුතුයකම් ටික සියල්ලක්ම සිද්ධ කරලා අර මුලින් දැක්වෙන නුවණ වසාලන දිසාවන් වසාලන කරුණ 14න් වෙන් වෙලා අපේ මේ යුතුයකම් ටික මැනවින් ඉටු කරනකොට අපට එහින් ලැබෙන අග්‍රතම ප්‍රතිඵලය තමයි අපට හොඳම මිත්‍රයන් වුණ ගහනවා. මේක තමයි කෙනෙකුට එකහතකින් පුබ්බේච කත පුඤ්ඤතා කියපු විදියට පෙරපිනින් ලබන සුවිශේෂම දෙයක් තමයි කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. ඒක මෙලව ලෞකික ජීවිතයේ ඉඳන් අධ්‍යාපනික ජීවිතය හරහා ආධ්‍යාත්මික ජීවිතයේ දක්වාම යන ගමන මගේදී සුවිශේෂී කාරණයක් වෙනවා. ඒ නිසා ගුණධම්ෙන් දිනුවෙන්න ඒ දිනු වෙන පමණට ඉහෙළම ගුණධම් හිමේ හොඳ මිතුරන්ගේ ආශ්‍රය අපට ලැබෙනවා. විතරක් නෙවෙයි අන්නේ මිතුරන් කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන් සිටීමත් කල්යාණ සහායතා ඒ මිතුරන් සහාය කර ගැනීමත් හිත මිතුරු කර ගැනීමත් කල්යාණ සම්පවංගතා ඒ මිතුරන්ට අවනත වීමත් සඳහා අපි දක්ෂ වෙන්නට ඕන බුද්ධිමත් වෙන්නට ඕන. ඒ සියලුම දේවල් වල පින්නතුනි අවසාන ප්‍රතිඵලය තමයි අපට ධර්මයේ හැසිරෙන්නට සුදුසු වාතාවරණයක් ලැබෙනවා. ඒ තුලින් අපේ ඉහළම ඉලක්කයට යන්නට අපට හේතුවක් වෙනවා. පින්නතුනි ඉතාම ප්‍රකට අධ්‍යාපනඥයෙක් හිටියා ඒබ්‍රහම් මාස්ලෝ කියලා. ඔහුගේ අවශ්‍යතා හේතුව කියන විශේෂ ඉගැන්වීමක් තියෙනවා. The hierarchy of needs කියලා. යම්කිසි පුද්ගලයෙකුට මෙලම උපදිච්ච පුද්ගලයෙකුට ප්‍රාථමික මට්ටමේ අවශ්‍යතා ටික ඉඳන් ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය කරා යන ගමනේදී තියෙන සුවිශේෂ අවශ්‍යතාවයන් ගැන. ප්‍රාථමික මට්ටමේදී ආහාර, ඉඳුම් හිටුම්, ඇඳුම් පැනඳුම්, බෙහෙත් ආදී මූලික ටික අවශ්‍යයි. ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ ඔහුට අධ්‍යාපනය ආරක්ෂාව කියන කාරණා අවශ්‍යයි. ඒක තවත් ඉහළට ගියාට පස්සේ ඔහුට සමාජ සුරක්ෂිතතාවය, සමාජ ගෞරවය අවශ්‍යයි. ඒ සියල්ලක් මේකමවල ගිහිල්ලා ආත්ම සාක්ෂාත්කරණය self actualization කියන එක ඔහුගේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය විදිහට දක්වනවා. පින්වතුනි බලන්න මේ ඒබ්‍රහම් මාස්ලෝ දක්වපු මේ අවශ්‍යතා හේතුවේ the hierarchy of needs කියන එකේ සියලුම ස්තරයන් පල්ලෙහා මට්ටමෙන් තමන්ගේ නිවසේ ඉන්න අයට ආහාර පාන ආදීන් සංග්‍රහ කිරීමේ ඉඳන් එතනින් පටන් අරගෙන ඔවුන් යුතුයකම් ටික කළා, දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා බිය නැති වෙන විදියට කටයුතු කළා, බිය ඇති වෙන හේතු රහමෙර පානය කිරීම, රාත්‍රියේ අවේලාවේ වීථි සංචාරය කිරීම ආදීෙන් දුරවීම දක්වා මේ නිර්භයතාවයේ දක්වා යන ගමනත්, ඒ වගේම තමයි ඇසුරු කරන නිවසේන ස්වාමි භාර්යාවන් දරුවන්ගේ ඉඳන් හැම දෙනා කිරීම ගෞරවයෙන් ආශ්‍රය කිරීමත්, ඔවුන්ට ගරු කිරීමත් දක්වා මේ යන ගමනේදී අවසාන ඉලක්කයේ විදියට ආත්ම සාක්ෂාත්කරණය හැම කෙනෙක්ම කැමති අවසානයේහි සැනසීමෙන් තමන්ගේ නෙද්දක පියාගන්න. ඒ නෙද්දක පියාගන්නේ නිකන් නෙවෙයි, ඇතැම් විට ජීවිතයේ මුල් කාලයේ පරලොවක් විශ්වාස නොකරත් යම් කෙනෙක් ඔවුන් අවසාන කාලයේදී මානසික සුවය බලාපොරොත්තු වෙනවා, මරණයෙන් පස්සේ හොඳ තැනකට යන්න ඕන කියන පැතුමක් ජීවිතයේ අවසාන කාලෙ වෙන්න බොහෝ දෙනෙකුට ඇති වෙනවා. මෙන්න මේ ඉලක්කය කරා යන ගමන් මගේදී පින්නතුනි බුදුදහමෙහි මේ සිල්වන්ත බව පංචශීලයේ පදනම් කරගත්තු මෛත්‍රිය ඔස්සේ යුතුයකම් ඉටු කරලා දිසාවන් හය පෝෂණය කරලා නිර්භයතාවයට පත් කරලා මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළම ස්තරය කරා යන්නට සිංහල සූත්‍රයේ අපිට ලොකු මඟ පෙන්වීමක් කරනවා. ඉතින් පින්නතුනි ඔබ අප බොහොම වාසනාවන්තයි. ලෝකයේ පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයා ගෘහ කළමනාකරණය පටන් ගුරු ගෙදර ඔස්සේ සමාජ සංවර්ධනය හරහා ලෝක සාමය දක්වා යන මේ ගමන් මඟ නිසි ලෙස නිශ්චිතව පැහැදිලිව විග්‍රහ කරන සුවිශේෂී සූත්‍රයක් ලෙස සිඟාල සූත්‍රය ලෝකයේහි මැදහත් වියතුන්ගේ ඉමහත් සම්භාවනට ලක් වෙලා තියෙනවා. ඉතින් පින්නතුනි ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරපු අපි අපේ ජීවිතයට මේ උතුම් දේශනය ආශිර්වාදයක්, ආලෝකයක්, උපදේශයක් මඟ පෙන්වීමක් කරගනිමු. ඒ අපේ ජීවිත සුරක්ෂිත කරගෙන අපේ උපරිම ලෙස අනිත් අයට යහපත පිණිස හේතු වන ලෙස කටයුතු කරමු. ඒ සියල්ලක්ම කරගන්නා ගමන් අවසානයේදී අපි බාහිර සමාජයට කුමන දේ කළත්, ඒ සමාජයෙන් අපට දෙයක් නොලැබුණත්, අන්නේ නොලැබෙන අවස්ථාවේදීත් හිත හදාගන්න පුළුවන් විදියට එදා සැරුත් හාඳුල් පිරුවන් පාපු අවස්ථාවේදී බුදුහාඳුර දේශනා කළේ ආනන්ද හාඳුර හුඟක් දුකෙන් හිටියා. බුදුහාඳුර දේශනා කරන ආනන්ද සාරිපුත්ත, ඔබගේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්ති ඥාන මේ දේවල් අරගෙනද ගියේ? නෑ ස්වාමීනි, අරගෙන ගියේ නෑ. ඒක තමයි ආනන්ද මා ඔබට මුලින්ම කිව්වේ, තමාම තමාට පිළිසරණ කරගෙන ඉන්න. අත්තදීපා භික්ඛවේ විහෙරතත සරණානාඤ්ඤ සරණ, ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණානාඤ්ඤ සරණ. ආනන්ද තමන්ටම තමන් පහනක් කරගන්න, තමන්ට ඉන්න හැම දෙයකම තමන්ට වෙන්ගල යන්න සිද්ධ වෙනවා. අපි කොයිතරම් යුතුයකම් ඉටු කළත් දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, මිතුරන්ට මේ කාට යුතුයකම් කළත් අවසාන වශයෙන් අපි තනි වෙන දවසක් තියෙනවා. අන්නේ තනි වෙන දවසේදී තමා ආධ්‍යාත්මික වසරණ නොවන්නට, මානසික කඩන් නොවැටෙන්නට සුවිශේෂී අනුශාසනාවක් මෙන්න මේ සතිපට්ඨානය, සතර සතිපට්ඨානය, නැත්තම් අපේ හිත පිළිසරණක් කර ගැනීම, නැත්තම් දහම පිළිසරණක් කර ගැනීම බුදුහාමුදුර අපට විශේෂයෙන් අවධාරණය කළා. මේ උතුම් ගමන් මඟ දිනෙන් දින ඉදිරියට පියවර තබනට මේ සමයෙහි අපි වඩා වඩාත්ම දහමට නැඹුරු වෙමු. මුළු ලෝකයක් මේ වසංගත රෝගයකින් පීඩාවට, දුකට, බියට පත්වෙන සමයක අපි පින්නතුනි හුඟක් වාසනාවන්තයි. මේ වසංගත සමය ධර්මයෙන් වසන්ත සමයක් කරගන්නට, සෞභාග්‍යමත් සමයක් කරගන්නට ඔබත් තමත් වාසනාවන්ත වෙලා තියෙනවා. නිවස ඉඳගෙනම ධර්ම ශ්‍රවණය කළා, මේ උතුම් දහම පිළිපදින්නට අපි හුඟක් වාසනාවන්ත වුණා. ඒ දහමෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන දිනෙන් දින දහමෙන් ඉදිරියට අපට කායික මානසික සුවපත් භාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පින්කම තුලින් ජනිත කරගත් ආ පුණ්‍ය ඵලය අපරමින් මියගිය සියලු ඥාති හනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව, දෙවියන් ලෝකය සම්බුද්ධ ශාසන රැක දෙත්වා, දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින් කමලානි සංසයෙන් ඔබ අප හැම දිනාටම මෙලවසෙන් නිරොග් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්දේ පිපානිනෝ.